ආත්මය. සත්‍යය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පවත්වන්නේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූයනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර අන්තිම සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි නම්ති බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යංති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යංති සංඝං සරණං ගච්ඡාමි සත්‍යංති සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං ආමභන්ති පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දාන පිරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර පිරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි රාමේ මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණං සබ්බින් පංච සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ සබ්බං ආමභන්ති සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ වරහතු සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්දෝ විඤ්ඤා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තාදේව මනුස්සානං බුද්ධෝ භගවාති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරහත් වූ සම්‍යක් සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ සන්තානය තුළ විද්‍යමාන වන අනේකේ පතම් භවග්‍රය දක්වා වූද දසදහසක් සත්වල, එළලක්ෂයක් සත්වල, අනන්ත අපරිමාණ සත්වලන්හිද දෙවියන් බ්‍රහ්මයන් ගෞරවයෙන් පිළිගනු ලැබෙන උස්ව පැනනැංගා වූ අනන්ත බුද්ධ ගුණ සම්භාරයක් සම්පින්දමි වූ උපතිසෝ ගාථා පාඨයයි බුද්ධානුස්සති භාවනාවතින් අද ඉදිරිපත් වනු ලබන්නේ. උපතිසෝ ගාථා පාඨය ත්‍රිපිටක ධර්මයේ සිය ගණන් සූත්‍ර දේශනාවන් දක්නට ලැබෙන සුද්ධ වූ බුද්ධ ගුණ පාඨයක්. බුදුගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සම්භාරය මේ නලාදාදී බුදුගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථා පාඨයට සංග්‍රහ වෙනවා, සම්පින්දනය වෙනවා. ඉතිපිසෝ ගාථා පාඨය සිහි කළ පමණින් සමාජ සන්තානීයට ආචාර්ය අද්භූත අංශක් දැක ගන්න පුළුවන් වෙනවා. අප කුඩා කාලේ අප දෙමව්පියන් අපට උගන්වලා තියෙනවා අකුණු කුකුරුනේ වෙලාවෙ ඉතිපිසෝ ගාථාව කියන්න සිහි කරන්න. අකුණු සැර නිවාරණේ වෙනවා. එවාගේම සතෙක් බුරාගෙන වෙලාවෙ, බල්ලෙක් බුරාගෙන වෙලාවෙ, එහෙම නැත්නම් හරකෙක් ගොනෙක් පැනගෙන වෙලාවෙ ඉතිපිසෝ ගාථාව සිහි කරන්න. ඒ අනතුරු නිවාරණය වෙනවා. එවාගේම වනාන්තරවල ජීවත් වෙන නිහිතයේ කාට නම් සතුන්ගෙන්, සර්පයන්ගෙන්, මනුෂ්‍යයන්ගෙන්, අමනුෂ්‍යයන්ගෙන්, සතුන්ගෙන්, සතුරන්ගෙන් යම් අනතුරක් වෙන්ද තියෙනවා නම් ඒ අවස්ථාවල මේ පිටිසෝ ගාථා පාඨයේ සිහි කළ ප්‍රමණය ඒ සකලාන්තරයි සර්වෝපද්‍රවයන් නිවාරණය වී ආරක්ෂාව සිත සාන්තිය සැලසෙනවා. මේ විදිහට අපට උපදෙස් කියලා තිබෙන්නේ ඈතාතීතේ පටන් උපතිසෝ ගාථා පාඨයේ තුලින් ජීවිතයට ලබාගත හැකි අනේක ආශ්චර්ය අද්භූත ආනිසංස නිසයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මේ උපතිසෝ ගාථා පාඨයේ ඇතුළත් වන දජග්ග සූත්‍රයේ දේශනා කළ අවස්ථාවේදී අහසේ හෝ මහා සාගරයේ හෝ වනාන්තර නදක හෝ ආරණ්‍ය රුක්මූල ශූන්‍යාගාරයක හෝ යම් කිසි කෙනෙකුට බයක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් ඇතොත් ඉතිපිසෝ ගාථා පාඨයේ සිහිසල යුතුයි කිය අනුශාසනා කළා. මේසේනම් ස්වාක්ඛාතෝ ගාථා පාඨයේ විශේෂ නැතිනම් සුපතිපන්නෝ ගාථා පාඨයේ සිහිසල යුතුයි කිය අනුශාසනා කළා ගාලා ඒ සිහිකල පමණින් බය සන්ත්‍රාස පැති ගැනීම සියල්ලම නිවාරණය වී ආරක්ෂාව සැලසෙන බව අවධාරණයෙන් සඳහන් කොට වදාළ අපේ ලංකා දීපයේ දක්ෂිණ ලංකාවේ ආරන්තිස්ස රජ කාලයේදී දීගලාපී චෛත්‍යරාජන් වහන්සේ ගොඩනගමින් තියෙන අවධියේදී සතරක් පොතුව දක්වා චෛත්‍ය ගොඩනංවා ඇති තැන විසුන් වහන්සේලා පවා ගල්ගඩොල් වැලියාගේ අදදෙනින් ඒ චෛත්‍ය කර්මාන්තයට සහයෝගි දුන්න. ඒ අතර තරුණ භික්ෂූන් වහන්සේ නම චෛත්‍යරාජන් වහන්සේ උඩට ඒ අවශ්‍ය දේවල් දීල ආපසුබයි සිින්දමත්යෙන් පයවිස්සලා වැටෙන්ඩ පටන් ගත්ත. දිනහිතිය ස්වාමීන් වහන්සේ උපදෙස් දුන්න එහෙන්දු කියා හිටියා ඇලත්ති දජග්‍ය සූත්‍රයේ සිහි කරන්නයි කියලා. උන්වහන්සේ දජග්ග පිරිතමා රකිවා කියලා කියනකොටම මේ චෛත්‍යයේ නෙවැල්ලටම සමසලාවට ගඳල තිබුණ චෛත්‍ය ගර්භයේ ලොකු ගඩෝ දෙකක් ඉස්සරහට තල්ලු වෙලා මේ ස්වාමීන් වහන්සේගේ දෙපායට ආධාර වුණා. නිතෙන්ට ඉරිමඟ තියලා ස්නේහයෙන් ගිමක බස්වා ගත්තා. මේ අතීතනිතව ගඩොල් වලට සංඥාවක් දුන්නේ කවුද? බුදු ගුණ ධර්මයන්හි තියෙන ආනුභාව බලයයි. මේක නිසා අචේතනිකවත් වූ පවා මේ නවාරාදී බුදු ගුණ දහම් ගුණ සංඝ ගුණ පිළිගන්න හැතුමෙන් පැහැදිලිව දකින්න පුළුවන්. එනිසා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්පත්ති මංගල්‍ය, බුද්ධත්ව මංගල්‍ය, පරිනිර්වාණ මංගල්‍ය කියන ත්‍රිවිධ මංගල්‍යයක් උදාවන මේ විසක් බොහෝ දවසේදී පෙර ගමන් වශයෙන් ත්‍රරණී කුල්ලබන ධර්ම දේශනාවට බුද්ධානුස්සති භාවනාව සම්බන්ධ ධාම් කතාවක් ඉදිරිපත් කිරීමට ලැබීම ගැන අපි ආශිර්වාද පූර්වාංගම සන්තෝෂයෙන් ප්‍රකාශ කරනවා. නිසා මේ බලට සවන් දෙන සීල දෙනාම ජීවමාන බුදුරජාණන් වහන්සේ සිතින් මවාගෙන උන්වහන්සේ ඉදිරිපත් මේ ගුණ කතනෙ කරනවා ශ්‍රවණය කරනවා කියන අරමුණක් ඇතුව සමාධි ගතව මේ ධර්මයට සවන් දෙත්වා ආශාමා කරුණාවෙන් ආරාධනා කරනවා. විශේෂයෙන් මේ කවුරුත් 2585ක පෙර සිද්ධාර්ථ ගෞතම සාක්‍යමුනිේන්ද්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ බොමලාරා වැඩේ ඉඳගෙන ලෝතුරා බුදුබාට පැමිණියා. ඒ සරුවක්ඥන් වහන්සේ නීත විසි අසංකලයේ කල්පලක්ෂයකට පෙර මෑනියම් කරපිට තියාගෙන මහසෞරයේ තියෙනමින් අත්දවසක් මුළුල්ලේ මෑනියම් ගොඩගන්න දවසේදී සුද්ධාවාසවාසී බ්‍රහ්ම රාජයේ දිහකට පෙනිලා මේ මෑණියන් උපකාර කරන කළගුණ දන්න වීර පුත්‍රයාගේ මනසට වදිනා ප්‍රාර්ථනාවක් හිමිගන්නවා. කළගුණ දන්න, කළගුණ සලකන, තවදී සමාජයේ දිනුවතුකා දෙමව්පියන් සලකන මේ වගේ දරුවන්ට ලෝතුරා බුදු වෙන්න පුළුවනි කියන මේ අදිෂ්ඨානය ඇති වෙන හැටියට ධම්මරාජා චිත්ත තරංගයක් නිකුත් කළා. මේතනේ මහා සාගරේ බසක් පැනක් නැතුව මෑණියන් කෙරෙහි ගෞරවයෙන් සමාසල සීලාදී ගුණාවර්ජන කරමින් මාසවරේ තියෙන වීර පුත්‍රයාගේ මනසට වැටුණා. මෑණියන් කෙරෙහි දක්වන මේ අසීමිත ගෞරවය, කරුණාව, ආදරය, කොළගුණ සැලකීම නිසා මට අනාගතේ ලෝතුරා බුදු බව ලැබේවා කියලා හිතාගත්තා. සැබවින්ම බුද්ධෝවම් බෝධිසාමි, මුක්තෝවම් මොචයේ පරි ඉන්නවන් තාරයි ස්වාමී සංසාරෝගා මහභයා කියන මේ ශ්‍රේෂ්ඨ බුද්ධ ප්‍රාර්ථනා විතර නැඟුණි. මේ දවසේ මේ තමයි පළමෙනි මනෝ ප්‍රනිධානය. ධම්මෝහවේ රක්ෂති ධම්මචාරින් කියන බුද්ධාත්මයේ සනාතවල තැන එදාස් උන්වහන්සේට මහසෞරියන් ගොඩියෙන්න පුළුවන් වුණා. උන්වහන්සේ මෑණියන්ගේ අවසාන මොහොත දක්වාම දෙවි කෙනෙකුටමින් බ්‍රහ්මියෙකුටමින් බුද්ධ රාජ්‍යයටමින් සියාකින් මෑණියන් උපස්ථාන කළා. අවසාන මොහොතේදී මෑණියන්ගේ මරණ මංචකයේදී මේ සුතුන්වන්ගේ දෑත අල්ලගෙන ඒ ගුණවත් මෞතුමියේ දරුවාට ආශිර්වාද කළා. ගොඩෙහිදී දෙහිදී සමාගේ දිවි නොතකා මාතෘ උපස්ථාන කළ ඉන්නේ දෑකක් ඇති බුද්ධ පුත්‍රයන් වහන්සේ මේ සිද්ධ කළ මාතෘපක්කාන ගුණේ මහුමේ ඔබමතු බුදු වේවා කියලා හදවතින් ආශිර්වාදයෙන් කළා. සැබවින්ම මේ දරුවාගේ සිනි සම්මස්කාර ඇට ඇතුමුදුනු දක්වාම ඒ ආශිර්වාදයේ විනියද ගියා. එදා ඒ මෞතුමියගේ හෘදයාංගම ආශිර්වාදයේ සිතින් දරාගත් මේ උත්තරයන් වහන්සේ සත් අසංකේය කල්පලක්ෂයක්ම අන් අයට ප්‍රකාශ නොකර සිටින්ම බුදුබාපතෙනින් පෙරින් පුරාගෙන ආවා. නැවත පුරාණ ගෞතම බුද්ධ ශාසනයේදී මනෝ ප්‍රනිධානය අවසන්ව වාක් ප්‍රනිධානය පටන් ගත්තා. එදා පටන් නව අසංකයේ කල්පලක්ෂයක් වචනින් ප්‍රකාශ කරමින්ම බුදුබාපතාගෙන පෙරින් පුරාගෙන ආවා. ඒ කාලය තුළ ඒ කියන්නේ සුලකා සංකයේ කල්පලක්ෂයේ තුළ නෝතුරා බුදුවරයන් වහන්සේලා සංලක්ෂ දුනස් දහසක් සම්මුඛ වුණා. ඒ බුද්ධ ශාසනයන්ගේ අසීමිත පාරමී පුරාගන්න සමර්ථ වුණා. එදා මෞතුමියගේ ආශිර්වාදයේ මොනතරම් පිහිට වුණාද, සමාගිසිතේ බුද්ධත්වය සඳහා යම්බඳු ඡන්දයක්, චිත්තයක්, වීරියක්, මීමංසාවක් පිහිටියාද, ඒ ශක්තියානුභාවයෙන් සංලක්ෂ දුනස් දහසක් බුදුවරයන් වහන්සේලා දකින්න, වඳින්න, පූජා සත්කාර කරන්න, බණ අහන්න, සැවිදි වෙන්න වාසනාවන්තකම ලැබුණා. නැවත දීපංකර පාදමෝනයේදී අෂ්ටාංග සමන්වාගතව ඒ කියන්නේ කරුණ මාතක් එක්කාසු වීමෙන් උන්වහන්සේ ලෝතර බුදු වෙන බවට නියති වෙනස්නේ ලැබුණා. එදා පටන් සාදා සංකේයයේ කල්පලක්ෂයක් අතරක් නැර ඇතුන් ඉසින් මසුන් මේ අමුදරුවන් සාජ්‍ය සවා පරිත්‍යාග කරමින් සමත්‍රින් සත්කාරමී පුරන්න සමර්ථ වුණා. නිස්සන්තර ආත්මභාවයේ පිහිටා සිට සත්වාරයක් මහා පොළව කම්පා වනසේ බෝධි සම්භාර මක්කක ප්‍රාප්ත කරන්න සමර්ථ වුණා. නැරත කුසිත දිව්‍ය ලෝකයේ හේත හේතු නම් දෙව් රජ කෙනෙක් විතද සිට දසදහසක් සත්වල දේවගමුන්ගේ ආරාධනය පිළිගෙන සත්මහා බැලුම් බලා මේ අවුරුදු 2620කට පෙර මාතෘ කුසියේ ප්‍රතිසන්දියෙන් ග්‍රහණය කළා. ඒ දවසේදීද දසදහසක් ලෝක ධාතුවල ආශ්චර්ය අද්භූත ප්‍රාතිහාර්ය සහස්‍රයන් සිද්ධ වුණා. එවාගේම උන්වහන්සේ ඒ උත්තරීතර පස්සන බව උත්පත්ති මංගල්‍ය සිද්ධ වුණේ හරියටම මේ කවුරුත් ජාත් හයසිය විශ්වකට පෙර. ඒ කියන්නේ ලුම්බිනි ශාලවනෝද්‍යානයේදී. ඒ අවස්ථාවේදී හරියට වෙසක් තුන පුර පසළොස්වක් බොහෝ දවස උදා වුණා. උසා නැකත චන්ද්‍රයා සමඟ උදා වූ සුබ මොහොතක් වුණා. ඒ වගේම දසදහසක් සත්වල අනන්ත අප්‍රමාණ ප්‍රාත්‍යාදි සාසයන් සිද්ධ වුණා. මෙතිසක් මංගල්‍ය පූර්ව මිනිසි පහළ වුණා. නැවත ගිහි ජීවිතයේ අවුරුදු 29 යඥ වූ බෝධිසත්වයන් වහන්සේ අවුරුදු 29 යදී ඇසල පුර පසලස්වා පොහෝ දවසේදී සතර පෙරනිමිති දැක නිම වූ දවසේදී රාවණ භද්‍ර කුමාරයා උපන්න දවසේදී රාත්‍රි මැදියම් කාලේ චන්නමිතියාගේ සහායෙන් අභිනිෂ්ක්‍රමණය කොට අලෝමා නදී තීරේ උත්තම ප්‍රවෘජාවට පැමිණවා දාලා බෝධිසත්ව කාලයේදී කාශ්‍යප බුද්ධ ශාසනයේදී ජෝතිපාල මානවක සිට කාශ්‍යප සරුවක්යන් වහන්සේට කළ උපවාදයක් නිමිති කොටගෙන අවුරුදු 6ක සාසන්න කාලයක් බුත්තරක්ෂාව කරමින් මහා ප්‍රධාන වීර්ය වඩන්න සිද්ධ වුණා. නැවත 25 වැනි අවුරුද්දේදී හරියට විසක් පොහොත සතු දෙකකට කලින් උන්වහන්සේ නැගින් පිළිවෙත අනුගමනය කරන්න සමර්ථ වුණා. විසක් පොහොත පෙර දවසේ අලුයම් කාලයේ පංච මහා සිහිනයක් දුටුවා. පසු දින විසක් පොහොය අලුයම් කාලයේදී උන්වහන්සේ දැහැසිතෙන් වළඳලා මුව දුහෝණය කොටගෙන අජපාල නුග රුක්මල පුණ්‍යපාත වේලා වෙනතුරු වැඩ සිටිද්දී සාසන කාලයේ ප්‍රාර්ථනා කරගෙන තිබුණා. අනාගත බුද්ධ ශාසනයක බුදුන් උත්සමයන් වහන්සේ නමකට පළමෙනි දානේ පූජා කරගන්ත මත ලැබේවා. ඒ ප්‍රාර්ථනාව දැයිෂ්ඨ සිද්ධ වුණා. එතුමිය සකස් කරගත්ත ආචාර්ය අද්භූත දිව්‍ය අමෘතයක් යන ප්‍රණීත වූ සියලු කායාසේ පිළිගත් මහා බෝධිසත්වයන් වහන්සේ නීරංජරා නදී තීරයට පැමිණ පෑන් පහසුවේ ධන් මලඳලා දවස් 49කේ දානේ ආහාර කුරුකේ සම්පාදනයේ කෙරේ වාක්‍ය අදිස්ථාන කොට සන්තලයේ ගඟට දැම්මා. මාද ලෝතුරා බුදු වෙනවා සත්‍ය නම් මේ රන්තලී උඩුගම් බලාවේ වාක්‍ය. සැබවින්ම ස්වර්ණ හංසයේ වාගේ මේ රන්තලී උඩුගම් බලා සලා වැටුමක බිනුණා. එදවස් හවස් වෙනතුරු ප්‍රසාදකයන් වහන්සේ සුත්තලන් වල සම්වත් වලින් වැඩ සිටියා. උන්වහන්සේ උත්පත්තියෙන් පස්වෙනි මාසයේ ධම්මගස්සවෙනි ආනාපාන සතියෙන් ප්‍රථම ඥානෙ ලබාගත් බව බුද්ධ චරිතය දන්න හැමෝම දන්නා. උන්වහන්සේ දුෂ්කරක්‍රියා කරන කාලයේදී මේ ආනාපාන සති සමාපත්තිය උපදවා ගන්නට නැතිව දුර්වල ශරීරයක් තිබුණු දැවිණොයි නැවත උන්වහන්සේ ආහාර පාන පරිභෝගයෙන් මැදුන් පිළිවෙත අනුගමනය කරන්ට යෙදුණි. එයින් සති දෙකක් ඇතුළතදී ඒ භාග්‍යතුන් වහන්සේට පුළුවන් වුණා ආනාපාන සති සමාපත්ති උපදවන්නට. ඒ සමාපත්ති සුවයෙන් සවස් භාගයේ ගත කළ තථාගතයන් වහන්සේ සමන් වහන්සේට ලැබී තෙමී ගිය මාර්ගයක් දිගේ ගමන් කරද්දී සොත්තී කියන මංගල සම්මත බ්‍රාහ්මණ උතුමේ ඉදිරියට සම්මුඛ වුණා. එතුමාගේ තිබුණු කුසතනමේ අට භාග්‍යතුන් වහන්සේට පිළිගැන්වුණා. සරුවක්යන් වහන්සේ මේ රැගෙන සමන් වහන්සේ පැමිණ ඒ ගමන් මගේ නිමාව වූ බුද්ධගයා බෝධි මංගලයට පැමිණලා මේ බෝධීන් වහන්සේ බෝධි වෘක්ෂය යට මට ලෝතුරා බුදු වීමට පුළුවන් පැන කියලා හිතාගෙන දකුණු දිග බටහිර දෙක උතුරු දිග නිලෝකණය කළා. පොළව කම්පිත වුණා. නැගෙන දිග නිශ්චල වුණා. නැගෙනහිර දිගට මුහුණලා කුසතමනිකයාට එලා මේ වාඩි වෙන්න හදනකොට පෙර අනන්ත බුදු සසුන් නිදි බුදු පසේ බුදු මහ රහතුන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට දෙමව්පියන්ට වැඩි හිටියන් අසම්පන්නවා පුදකල ඉමේ මහිමයෙන් මේ මහා බෝධිසත්වයන් වහන්සේට සුදුසු හේනක් දිගඵල ඇති වජ්‍රාසනයක් පැනනගුණා. මේ වජ්‍රාසන රූඪ වූ තථාගතයන් වහන්සේ චතුරාංග සමන්නාගත වීර්ය අධිෂ්ඨානයේ යෙදී ආනාපාන සති භාවනාවට සරසුණා. ඒ අවස්ථාවේදී යසතුන් අධ්‍යාහිදී දරුවන් දන් දෙන වෙලාවෙන් සිටේ පසු සරිල්ලක් ඇති වුණා වූ පාරමිතා දුර්වලතාවක් නිමිත කොටගෙන වසුවර්ත ජී පුත්‍රේ මාර්යා සපිරිවරින් පැමිණ නව මහාවැසි වස්තුවන ලැබුවා. ගර්ජන තර්ජන කළා. ඒ සියල්ල තථාගතයන් වහන්සේ ඉරදැසයන්ද මත්තෙන්න පාරමී සම්වර්ධනය කොට සත්‍යක්‍රියා කිරීමෙන් මාර පරාජය කළා. උන්වහන්සේට භාවනාව කරන්න පුළුවන් වුණා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවෙන් රූපාවචන ධ්‍යාන හතර නිතදේවා. ආනාපාන සති කර්මස්ථාන භාවනාවට අනතුරුව ඒ තථාගතයන් වහන්සේට පුළුවන් වුණා දස කසින සමාපස්සිත දවන්නට දස අසුද සමාපස්සි උපදවන්නට පුළුවන් වුණා. ජත්තිංකාකාර කයගතා සති ප්‍රතිමධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා බ්‍රහ්මනිහෙරණ ධ්‍යාන උපදවන්න පුළුවන් වුණා. අරූප සමාපatti හතර උපදවන්න පුළුවන් වුණා. මෙසේ අර්පණා කර්මස්ථාන තිහම ඒ තථාගතයන් වහන්සේ බෝධි මූලයේදී මුදුන් පමුණවා ගත්තා. සාමාන්‍ය යෝගාවචරයෙකුගේ වගේ නෙවෙයි තථාගතයන් වහන්සේගේ මේ ධ්‍යාන බලය අසාමාන්‍යයි. කෙනෙකුට සමීපු කරන්න බැරි පුදුමාකාර ශක්තියක් ඒ තථාගතයන් වහන්සේගේ ඥාන සමාපත්තිය තුළ විද්‍යමාන වන අර්ථනා කර්මස්ථාන සියල්ල සහ උපචාර කර්මස්ථාන 10ක් සමසතේ කර්මස්ථාන මුදුන් පැමිණිව තථාගතයන් වහන්සේ තමන් වහන්සේට පුළුවන් වුණා පූර්වයේ නිවාසානුස්මෘතියේ ඥානේ අතීත භව සංසාරයේ බලන්නට. මෙසේ අසංජයයේ කල්පලක්ෂයක පටන් පාරමී පුරාගෙන පැමිණි ආකාරය තථාගතයන් වහන්සේගේ පෙරේසු කඳ පිළිම දන්නා නුනත හසුණා. මේ ඒ භවයන්දී තමන් වහන්සේගේ උත්පත්තිය, වහන්සේගේ නම, ගම, දෙමව්පියන්, ජාතිය, කුල ගෝත්‍රය, උසේ මෙතිකං, ආහාර පාන, කර්මාන්ත ජීවනෝපාය, නිින්ද සැප දුක්, කළ කුසල් අකුසල් සියල්ලම එක එක භවයක් ගානේ තථාගතයන් වහන්සේගේ පෙරේසු කඳ පිළිම දන්නා නුනත හසුණා. නැවත සාත්‍රි මධ්‍යම යාමේදී දිව්‍යන් චක්ෂුර විඥානයේ ප්‍රතිලාභ කරගත්තා. දිව්‍යන් චක්ෂුර විඥානයේට අතීතයේ දවස් 7ක් අනාගතයේ දවස් 4කුත් 7කුත් මෙම සති දෙකක් තුළ මරණ උපදින සත්‍යයන් සුගති දුගති යන සත්‍යයන් ශෝබන අශෝබන සත්‍යයන් එවාගෙම කුසල් අකුසල් කරන සත්‍යයන් ලෝකවාසී සීල සත්‍යයන් සීල අචේතනික වස්තු පවා ඒ දිව්‍යන් චක්ෂුර විඥානයේක අවබෝධ වන පැහැදිලිව දැක ගන්න පුළුවන් වන මෙසේ අතීත අනාගත වර්තමාන පුන් කාලයේත අයිති හිත ඇති හිත නැති සෑම වස්තුවක්ම හේතුඵල සම්බන්ධතාවෙන් පවත්නා ඇති ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රඥාවට හසු වුණා. එහෙම නිමිති කොටගෙන පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් හේතුඵල සම්බන්ධතාව අනුව නාම රූප පරිච්ඡේද ඥානේ පතං විදර්ශනා ඥාන ලැබුවා. කාත්‍රි පස්සම යාමේදී අසාමාන්ත විදර්ශනා ප්‍රඥාව දිනු කොටගෙන ධම්ම මූර්තියේ උදාවන සුබ මොහොතේදී දසදාසක් ලෝක ධාතු කම්පා වෙද්දී එවැගේම දසදාසක් සත්වලයි ප්‍රාතිහාරි සහස්‍රයන් සිද්ධ වෙද්දී සවාසන සත්වලක් ප්‍රේතයන් සෝදාහරින් දසබල ඥාන චතුරු වයසාරජ්ජක් ඥානාදී අනන්ත බුද්ධ ඥාන පරිවාර කොට ඇති සර්වකෘතා ඥාන ප්‍රතිලාභයෙන් උතුම් ලෝතුරා සම්බුද්ධ රාජ්‍යයට පැමිණවදාලා එමේ සර්වඥන් වහන්සේ තමන් අවබෝධ කරගත් ආර්ය සත්‍ය අවබෝධයෙන් පරිපූර්ණ සංකල්පන ඇතුව මනෝමය උදාන වාක්‍යයක් ප්‍රකාශ කළා. අනේක ජාති සංසාරං සංඝාරිස්සං අනිබිම්බිසං මහාකාරිසං ගවේසන්තු දුක්ඛාජාති පුනප්පුනං දහකාරෙතදිත්තෝති උනජේහං නසාහසි සම්බාතේ පාසුකාභංග ගහකූතං විසංචිතං විසංකාර ගතං චිත්තං සංහානං කයමජ්ජගාති. නැත නැත එකදීම දුකක් බව දැන එකදීම කරවන කර්තෘතුමා සේසයා නොදැක අනේක ජාති සංසාරයේ උත්පත්ති මරණයන්ද පැමිණෙමින් ඇවිද්දෙමි. මේ ස්කන්ධ ගුණයේ පරණ කර්තෘතුමනි ඔබ මත තෙනුම ඔබේ ප්‍රීති ප්‍රමෝදය නිතර බහුල වාසය කරන්නේ තෙනවා. හැමදාම සන්තෝෂමින් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. කොච්චර ජීවිත ප්‍රශ්නාවක් ඒවාට සතුටුමනින් ඉදිරිපත් වේ ඒවා නිවාරණය නිරාකරණය කරගන්න සමත් වෙනවා. දුක්ඛාදීවාසන සමත්ෝ කායික මානසික දුක් වේදනා දරාගන්න සමර්ථ වෙනවා. ඒවෙන් කම්පා නොවන්නේ වෙනවා. භය දේව සහෝති ඒ කියන්නේ භය හා භයානක අරමුණු අභිධානය කරන්න තරම් තේජවන්ත භාවයක් ඇති වෙනවා. සත්‍ය විශේෂයක් ඇති වෙනවා. දිවා රාත්‍රී දෙකේ මායාවක් භය නැති සත්‍යයක් ඔහුගේ සිතේ නිර්භීත සත්‍යයක් පත් වෙනවා. සරගින සත්තාරා සංවාස සංඥම් පතු ලැබති. සමායත නිතරම සරුවක් යනවා කියලා ලැබෙන වාසියෙන් හිතක් පහළ වෙනවා. උපමනාවක් නෙමෙයි. ඒ බුදු ගුණ නිතර මෙහි කළ ඒ සංකාණය බුදු නඳුරක් වෙන පූජනීය වෙනවා. බුදු නඳුරක් වෙන පූජනීය වෙනවා. යම් කිසි පාප කර්මයක් කරන්න තරම් අවස්ථාවක් දෙන්නේ සිටියෝ සරුවක් යනවා සිදිරිති තින්නා වාගේ විතර විශාල දරුත්‍යයක් සිරියොතක් බවක් ඇති වෙනවා. එතමනක් නෙමෙයි ගෝතුරා බුදුබාපතන් විත නැමෙනවා. මේ ජීවිතයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගත නොහැකි වුණ ඒකාන්තයේ සුගති කරායන වෙනවා. සිතසක්වලක නූපදින්නෙක් වෙනවා. මුසුදුතු නොගන්නෙක් වෙනවා. මුසුදුතු කුලේ උපන්නත් මුසුදුතු නොගන්නෙක් වෙනවා. කල්යාණ මිත්‍රයන් ජාතු ජාතිත් ලබනවා. මෝතිරා බුදු කෙනෙකුන් වහන්සේව පහළ වුණත් ඒ තැනැත්තා සුවාගෙනු ලැබෙනවා. එවාගේම සතර අපා දුකින් අතුමිදෙන්නේ තේනවා. භවයක් පාසා පිනින් නුවණින් ගුණයෙන් ඒකසන් රග සම්පත් වෙනවා. මේ වාගේ අනේකානිසංස රාශියක් ලැබෙන බව මේ බුද්ධානුස්සති භාවනා කර්මස්ථාන අවසානයේ පැහැදිලි කරන්න තියෙනවා. සැබවින්ම අපේ ලංකාවේ ඈත අතීතයේ බොහෝම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවරු මේ බුද්ධානුස්සති භාවනාව බහුලව වඩලා තියෙනවා. මේ වැඩුගාත නිදෙකින් අත්තසතා තීපාවල බහුලව දකින්න ලැබෙනවා. අද කාලේ බුරුමරා කළැනි බෞද්ධ රටවල්වල ජිහිතෑදි සෑම දෙනාම නැදියෙන් බුද්ධානුස්සති භාවනා වඩනවා. මේ සිතා වැදගත් වෙනවා. බුද්ධානුස්සතිය බහුල වශයෙන් වැඩුව කෙනෙකුට ඕනෑම භාවනාවක් කරන්න සුදුසුකම් ඇති වෙනවා. සමාගයේ සිට භාවනා භූමියක් වෙනවා. මක් නිසාද බුද්ධ ගුණයන් පිරුණා වූ ඒ සිත තුළට භය සංත්‍රා සැතිවන්නේ නැති දැනින් ශ්‍රද්ධා ඉන්ද්‍රිය බහුලව ශ්‍රද්ධා බලය බහුලව ගන්න දැනින් ඕනෑම භාවනාවක් කරන්න පුළුවන් වෙනවා. කිසිම දෙයකට කලකිරෙන්නේ නැතුව අසුබස වන්නේ නැතුව මන්දෝත්සාහය වැනි හේතුව ඒ භාවනා කමතාන් දිනු කරගන්න හේතුවක් වෙනවා. මේ බුද්ධානුස්සති භාවනා පුරුදු කර ගැනීම. එනිසා මේ බුද්ධානුස්සති භාවනාවේ අනුශාසනීම දැනගෙන අපි නිතර නිතර මේ වැඩුවෝ අපට පරලෝයන් විසිර මේ ජීවිතයේම අනේකානිසංස ගෙනා ගන්න පුළුවන්. මේ අවුරුදු 22කට පෙර 1975 ජූලි මාස 10 වෙනිද භාවනා පන්තියකට පෙර අභිධර්ම පාඩමක් උගන්වන වෙලාවේ අභිධර්ම නිදානය ගැන අපි ශිෂ්‍ය පිරිසකමා ධම් කතාවක් කිව්වා. ඒ අවස්ථාවම ප්‍රශ්නයක් නැඟුවා. අපේ සරුවඥන් වහන්සේ කෞතුක සාභාවනයේ අභිධර්ම දේශනා කී මනුෂ්‍ය වර්ෂ ප්‍රමාණයෙන් මාස 3කි. ඒ මාස තුන දින වර්ෂ ප්‍රමාණයෙන් කොච්චර වෙලාවක්ද කියලා මා ප්‍රශ්නයක් නැඟුවා. සැබවින් මේ ශිෂ්‍ය පිරිසට කොහොමවත් ඒකට පිළිතුරු දෙ ගන්න බැරි වුණා. මමත් ඒ ගැන පොතකින් දැකලා තිබුණේ නැහැ, යමක් හිතලා තිබුණේ නැහැ. ඒ නිසා මේ සමානගේ ප්‍රශ්නයට පිළිතුරු නොදී සිටිය ගුරුවරයෙක් වශයෙන් මට සුදුසු නැති නිසා මම ඉතිපිසෝ ගාථාව කියවලා. ඒ වෙනකොට මම ඉතිපිසෝ ගාථාවෙන් ලක්ෂ 10ක් පරිපූර්ණ කරලා තිබුණා. මම ඉතිපිසෝ ගාථාව සිහි කරලා අදිස්ථාන කරගත්ත මෙන්න මේ ගුණ නාමයේ තථාගතයන් වහන්සේ ඒ අභිධර්ම දේශනේ පැවැත්වේ. එනිසා මේ නවමහා ගුණ අනුභවයෙන් මට මේ ප්‍රශ්නයට පිළිතුරු වහා ලැබේවා කියලා අදිස්ථාන කළා. පුදුමහාචාර්ය, පුදුමහාස්තම, බුදුගුණ බලය දෙවිතිනිච්චයන් එක පාත මනසට හිතක් පහළ වුණ විනාඩි 9යි. ඒ පණිවිඩය ලැබෙනකොටම මම පිළිතුරු දුන්න විනාඩි 9යි. නැවත සිසු පුරුෂක මං කිව්වා මේ විනාඩි 9 කියන එක හදලා බලන්න. බලව හදලා බලන්න. අපට අවුරුදු 100ක් සාධි සභාවට එක දවසයි. එනිසා අපි අවුරුදු 100 මාස කරලා මාස තුන දින වෙලාවෙන් කොච්චර වෙලාවක්ද කියලා බලන්න. ඒ කියන්නේ අපට අවුරුදු 100ක් ඉහි එක දවසයි කියන්නේ 76යිනේ. ඒ 76 විනාඩි කරලා මාස තුන බෙදලා බලන්න. සැබවින්ම අපට දවස් 10ක් ඉහි එක විනාඩියක් අතර දවස් 10ක් එක විනාඩියයි. දවස් 90ට විනාඩි 9යි. ආචාර්යයක් නේද? ඒ කියන්නේ දහම් ගැටලුවක් නිරාකරණය කර ගැනීමට බුදුගුණ ආවර්ජනා කිරීම කොච්චර ප්‍රයෝජන වුණාද? මේ වාගේ ජීවිත ප්‍රශ්න නිරාගන්ත බුදුගුණ තුලින් පුදුම සත්‍යයක් අපට නිරාගන්න පුළුවන්. ඒසා අපි බොහෝම කරුණාවෙන්, ගෞරවයෙන්, ආදරයෙන් මෛත්‍රී ආරාධනා කරනවා. මේ බුද්ධානුස්සති භාවනාව බෞද්ධ වශයෙන් සීළු බෞද්ධ වඩස්වා කිනේ ආරාධනයි. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ තේරුම් පෙළ බෞද්ධයන් වශයෙන් අපි නිතර නිතර අවුරුද්දන්න. ඊට පළමුවෙන් මේ ඉතිපිසෝ ගාථාව තුළින් බුද්ධානුස්සති භාවනාව වැඩිමේ සීලන කීපයක් ගැන හඳුන්වන්නට තියෙනවා. සතුගේ වර්ෂයේ ගුරුමරට මෝලමිය නුවර ආ අව චිත්තල සබ්ද සාරන්න සේනාසනය ගත කළ අපට එහි ප්‍රධාන කර්මස්ථානාචාරයන් වහන්සේගෙන් විශේෂ උපදෙස් ලබා ගන්න පුළුවන් වුණා. උන්වහන්සේ අර ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලැබු සමත භාවනා පිළිවෙල හරියටම උගන්වනවා. උන්වහන්සේ පුතින් බලාගෙන පමණක් නොව අධ්‍යක්ෂණය ඇතුව භාවිත සංකාන ඇතුව පරිපූර්ණ චිත්ත සමාධි ධ්‍යාන සමාපත්ත ඇතුළයි ශිෂ්‍යයන්ට උගන්වන්නේ. උන්වහන්සේ භාවනා මාර්ගය කියනවා ආනාපාන සතියෙන් රූපාවචන ධ්‍යාන හතර උපදවා ගන්නවා. ඊළඟට ධක්ඛං සාකාරේ ආගතා සතියේ ප්‍රථම ධ්‍යාන 32ක් උපදවා ගන්නවා. ඊළඟට අත්ථික සංඥාවෙන් කියන්නේ ඇටසැකිල්ල අරමුණු කොටගෙන ඇටසැකිල්ලේ සුදු පාට නිමිති කරගෙන බෝධාස සතන සමාපත්තිය උපදවනවා අභිභාවයෙන් වශයෙන්. බෝධාස සතනේ රූපාවචර ධ්‍යාන හතර උපදවනවා. නැවත මේ රූපාවචර සමාපatti හතර බෝධාස සතනේ උපදවාගත්කට පස්සේ මෛත්‍රී බ්‍රහ්ම විහරණ ධ්‍යාන 528ක් පුරුදු කරනවා. නැවත කරුණා බ්‍රහ්ම විහරණ, මුදිතා බ්‍රහ්ම විහරණ ධ්‍යාන සියල් උපදවනවා. අන්තිමට උපේක්ෂා බ්‍රහ්ම විහරණයක් පුරුදු කරනවා. ඊළඟට දෙන්නේ බුද්ධානුස්සති භාවනාව. ඒ බුද්ධානුස්සති භාවනාවේදී සර්වඥන් වහන්සේගේ රූප විලාසය සමා ඉදිරියේ මවා ගන්නට අදිස්ථාන කරනවා. ඒ කියන්නේ සමාපත්තිලාභ යෝගාවචරයාට අදිස්ථාන කළ පමණින් මේක සිද්ධ වෙනවා. සමාධිසිතේ පතන ආලෝකයක් ඇති බැවින් විශේෂයෙන් ඕදාත පතන ආලෝකයක් ඇති බැවින් බුදුරජාණන් වහන්සේ පිළිබඳව සමා දැක පළපුරුදු ප්‍රසාදනීය බුද්ධ රූපයක් සිටේ මවාගෙන ඒ බුද්ධ රූපයේ දෙස හිතින් බලාගෙන ඒ බුද්ධ රූපයේ නලාතලයේ දෙස හිතින් බලාගෙන ඒ නව ගුණය අවබෝධනා කරනවා. අරහං අරහං අරහං අරහං මේක දිගට මෙනෙහි කරනවා. මෙනෙහි කරන දිගේ මුත සමාධි වෙනවා. හැබැයි සමාධි වෙනකොට බුද්ධ රූපය අතුරුදහන් වෙනවා. බුද්ධ රූපයේ නෙමෙයි බුදු ගුණ, බුදු ගුණ ඉස්සේ පෙරෙච්චිත සමාධිමත් වෙලා උපචාර සමාධියක් බවට පමනිනවා. නැවත සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ ගුණය නිමිති කරනවා. ඔය විදිහට නවමහා ගුණේම ආවදින අසරමී මේ බුද්ධ අනුස්සතියේ උපකාර සමාධි උපදවනවා. මෙන්න මේ කාලයේ අමතානාචාර්ය ස්වාමීන් වහන්සේ බුද්ධ අනුස්සතිය වඩන පිළිවෙල. හැබැයි මේ එකම ගුණය නැවත කැමතිනම් ඒ අර්ථ බෙද බෙදා බෙද බෙදා ඒ අර්ථ සියල්ලම සම්පින්දනය කරමින් බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. නැවත බුද්ධානුස්සතිය ධනතුරුව අවිඥානික දස අසුද සමාපත්ති උපදවන්න උපදෙස් දෙනවා. නැවත මරණානුස්සතියේ උපචාර සමාධි උපදවනවා. නැවත යෝගාවචරයාට අදුදායකන වශයෙන් නීල කසනේ තීත කසනේ ලෝහිත කසනේ කියන වර්ණ කසනේ ඉතිරි තුනක් සම්පූර්ණ කරමින් රූපාදර සමාපatti ලබා දෙනවා. ඊළඟට ප්‍රථම කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආලෝක කසින ආකාශ කසින කියන ඉතිරි කසින භාවනා සියල්ලම රූපාදර සමාපatti හතර හතර උපදෝමීන් උපදෙස් දෙනවා. ඊළඟට කසින භාවනා 10 අතුරින් ආකාශ සතිනේ හැර ඉතිරි කසින නමය උගුලලා එකින් එකට අරූප සමාපatti ලබා ගන්න උපදෙස් දෙනවා. අරූප සමාපatti ලබා ගත්තාම අෂ්ඨ සමාපatti ලාභී යෝගාවචනාට පුළුවන් වෙනවා ධාතු කර්මස්ථානින් විදර්ශනාවට හැරෙන්න. මේ විදර්ශනා වඩලා අමිතිනෙලි විසුදු මාර්ගයේ දැක්වෙන පරිසම්මිදා මාර්ග පාළි අර්ථ කතාව දැක්වෙන එවාගෙම උදංග ප්‍රකරණ අර්ථ කතාව දැක්වෙන සීසුද්ධ වූ නිර්මල වූ නිරාකූල වූ එවාගෙම නිර්දාන්තිය වූ ගැටයක් නැති ගැටලුවක් නැති ගැටලුවක් නැති කිසිම ප්‍රශ්නයක් නැති සිසිතෙනුගේ විවේචනයක් නොවන සීසුද්ධ විදර්ශනා භාවනාව ඒ කම්මස්ථානාචාර්යයන් වහන්සේ උගන්වනවා. සැබවින්ම අද මේ භාවනා මධ්‍යස්ථානයේ එයින් ප්‍රතිඵල ලබාගත්තේ භික්ෂුන් වහන්සේලා එවාගෙම දසසිල් මාතාවරු ගුහාස්ත බෞද්ධ උපාසකවරු බොහෝ දෙනෙක් ඉන්නවා. අපේ ලංකාවටත් ඒ භාවනා ක්‍රමයේ ලබා ගැනීමට ඒ කර්මස්ථානාචාර්යයන් වහන්සේ විශේෂයෙන් බලාපොරොත්තු වෙන පසුගිය කාලේ ලංකාවට වැඩම කරගල අප්‍රසිද්ධව ඒ සම්බන්ධව උපදෙස් දුන්න නැවත වාරි කුල්වාසු ලංකාවේ වැඩි කලක් නැති ලංකාවට එහි අනුග්‍රහය දක්වන්න බලාපොරොත්තු වෙනවා. උනාසගේ බලාපොරොත්තු මේ භාවනා ක්‍රමයේ ලැබුණේ ලංකාවෙන්, මේ රටේ බුද්ධ ධර්මයේ ලැබුණේ ලංකාවෙන්, මේ රටේ තෝර්ජා උපසම්පදා ලැබුණේ ලංකාවෙන්, එනිසා ලංකා දීප වාසීන්ට මේ භාවනා ක්‍රමයේ දෙන තුන්වාස බලවත් අධිෂ්ඨානයක් ඇතුව කටයුතු කරනවා. මේ කතාව ඉදිරිපත් කරන්නට යෙදුනේ භාවනා විලාසයේ පින්තුන්ට ඒ සම්බන්ධව සවසලා ඡන්දේ වැඩේවා කියන මෛත්‍රියමයි. ඊළඟටම බුද්ධානුස්සති භාවනාවේදී කැමතිනම් ඉතිපිසෝ ගාථාව පාලි වශයෙන් පාලි පාඨ වශයෙන් එක දවසට සියවර දහස්වර හරි භාවිතා කිරීම බුද්ධානුස්සති භාවනාව. නැවත ඒ ගාථාවේ තියෙන හේතුව නම් එකක් ගානේ අරහං ගුණය සම්මා සම්බුද්ධ ගුණය විද්‍යාචරණ සම්පන්න ගුණය නීවේත ගුණ ඉතින් එකට ආවර්ජන කරමින් භාවනා නඟන්න පුළුවන් වෙනවා. ඉතාම සරල එවැගේම කාටත් පළපුරුදු කරගන්න පුළුවන් භාවනා වදන්තියක් මම ඉදිරිපත් කරනවා. මේ භාවනා වදන්තියේ අතපාඩම් කරගන්න නෙවෙයි. කැමතිනම් ඒ අනුව තම තමාට ගැළපෙන බසින් ගැළපෙන වචන වලින් දෙකියෙන් හෝ දිගින් හෝ භාවනා වදන්ති සකස් කරගෙන භාවනා වදන්ත පුළුවනි. විශේෂයෙන්ම බුදුගුණ භාවනා කිරීමේදී සමාධි සීලය පිරිසුදු කරගෙන සුදුසු තැනක වාඩි වෙලා ජීවමාන බුදුරජාණන් වහන්සේගේ ප්‍රසාදමීය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇතින් දකින්න හෝ ඇතින් දකින් නැත්නම් සිතින් මවාගෙන හෝ මේ බුද්ධානුස්සති භාවනා වැඩීම කළ යුතු වෙනවා. පළමුව ඉතිපිසෝ ගාථාව සිහි කරගන්නවා. ඊළඟට ඉතිපිසෝ ගාථාවේ ගුණපද 9 මුල සිට අගට අවශ්‍ය මුලක වරක් හෝ දෙකක් ආවර්ජන කරනවා. ඊට පස්සේ ඒ ගුණ නමයේ එක එක තේරුම් විසුදු මාර්ගයේ හොඳව ලක්ෂණද තියෙනවා. එවාගෙම තවත් අර්ථ කතාවලෙම තියෙනවා. ඒ තියෙන කරුණු අනුව පුරාණ ආචාර්යයන් වහන්සේලා භාවිත කළ ක්‍රමයක් මේ මා ඉදිරිපත් කරන ලැබෙනවා. කරුණික සවන් දෙන්න. උපේතිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤා සරණ සම්පන්නෝ සුගතෝ ලෝකෙවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝ භගවායිති අරහං සෝ භගවායිති සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති විඤ්ඤා සරණ සම්පන්නෝ සෝ භගවායිති සුගතු සෝ භගවායිති ලෝකවිදු සෝ භගවායිති අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවායිති සත්තා දේව මනුස්සානං සෝ භගවායිති බුද්ධෝ සෝ භගවායිති භගවා සෝ භගවායිති භගවා සෝ භගවායිති බුද්ධෝ සෝ භගවායිති සත්තා දේව මනුස්සානං සෝ භගවායිති අනුත්තරෝ පුරිස ධම්මසාරති සෝ භගවායිති ලෝකවිදු සෝ භගවායිති සුගතු සෝ භගවායිති විඤ්ඤා කරණ සම්පන්නු සෝ භගවායිති සම්මා සම්බුද්ධෝ සෝ භගවායිති අරහං මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ සත් අසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ගුණ ලද මනෝප්‍රනිධාන ආනුභාවයෙන් නවාසංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ගුණ ලද වාප්‍රනිධාන ආනුභාවයෙන් තාරා සංකේය කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි ගුණ ලද මහාප්‍රනිධාන ආනුභාවයෙන් සමන්තින් සත් පාරමිතානුභාව බලයෙන් මෙයින් අවුරුදු 2585ක පෙතෙර බුද්ධගයා සුද්ධ භූමියෙහි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට තිසදී සපරිවාර මාර පරාජය කොට ලෝතුරා බුදු බවට පැමිණව දාලසේක. ඒ මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ වාසනා සහිත සකලක්ෂේතයන් පිරින් දුරු වූසේක රාගාදී කෙලෙස් සතුරන් නැසූසේක සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලූසේක ආමිෂ ප්‍රතිපත්ති පූජාවනට සුදුසු වනසේක පාසින්වත් පවක් නැති අතු පරිසුද්ධ සංකාන ඇතිසේක ඉදැනින් මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ අරහත් නම් වෙනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කටයුතු සත්‍ය ධර්මයන් විශිෂ්ට ඥානයෙන් අවබෝධ කළසේක පිරිසිඳ අවබෝධ කටයුතු දුක්ඛ සත්‍යය පිරිසිඳ අවබෝධ කළසේක ප්‍රාණය කටයුතු සමුදය සත්‍යය ප්‍රාණය කොට වදාළසේක සාක්ෂාත් කටයුතු නිරෝධ සත්‍යය ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කළසේක භාවනා වශයෙන් වැඩිය යුතු මාර්ග සත්‍යය භාවනා වශයෙන් වැඩුසේක සංස්කාර විකාර ලක්ෂණ ප්‍රඥප්ති නිර්වාණ යන පංචවිධය මණ්ඩලය පරෝපදේශ රහිත ස්වයම්භු ඥානයෙන් සර්වාකාරයෙන් අවබෝධ කළ බැවින් සම්මා සම්බුද්ධනං වනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ විදර්ශනා ඥානයෙන් සමන්වාගත වනසේක මනෝමය හිරිඥානයෙන් සමන්වාගත වනසේක ඉරිදිනිදාකු ඥානයෙන් සමන්වාගත වනසේක දිව්‍යශ්‍රෝත ඥානයෙන් සමන්වාගත වනසේක පරිචිත්ත විජානන ඥානයෙන් සමන්වාගත වනසේක ඌමේ නිවාතානුස්මෘති ඥානයෙන් සමන්වාගත වනසේක දිව්‍යං සක්ෂර විඥානයෙන් සමන්වාගත වෙනසේක ආස්ත්‍රවක්ෂේ කරඥානයෙන් සමන්වාගත වෙනසේක සාතිමෝක්ෂ සංවර සීලයෙන් සමන්වාගත වෙනසේක ඉන්ද්‍රිය සංවර සීලයෙන් සමන්වාගත වෙනසේක භෝජනයෙහි මාත්‍රාත්මතාවයෙන් සමන්වාගත වෙනසේක ගාගරියානුයෝගයෙන් සමන්වාගත වෙනසේක සද්ධාවෙන් හිරියෙන් ඔත්තත්වයෙන් බහුසුත භාවයෙන් සමන්වාගත වෙනසේක පරාක්‍රම වීරියෙන් ස්මෘතියෙන් ප්‍රඥාවෙන් සමන්වාගත වෙනසේක ප්‍රථම ඥානයෙන් ද්විතිය ඥානයෙන් තෘතිය ඥානයෙන් චතුර්ථ ඥානයෙන් සමන්වාගත වෙනසේක ඉදරින් විඥාතරණ සම්පන්න නම් වෙනසේක මාගේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ පරිසුද්ධ වූ සෝභන මාර්ගයෙහි ගමන් ගත්තේක ශාන්ත නිර්වාණ ධාතුව වෙත ගමන් ගත්තේක සතර මඟ නැමින් නැසූ කෙලෙසුන් වෙත නැවත නොපැමිණෙමින් ගමන් ගත්තේක දීපංකර පාද නූලයේ පටන් බෝධි මණ්ඩලය දක්වා අන්තද්වය වර්ජිත මධ්‍යම ප්‍රතිපදාවෙන් ගමන් ගත්තේක සාර්ථක සද්ධර්ම දේශනා ඇතිසේක සෝභන ශරීර සම්පත් ඇතිසේක සෝභන ගමන් බුදුමෝපාදාන ස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංයෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංස්කාරෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක විඤ්ඤාණෝපාදානස්කන්ධ ලෝකය අවබෝධ කළසේක සංස්කාර ලෝක සත්ත්ව ලෝක අවකාශ ලෝක අවබෝධ කළසේක කාම ලෝක රූප ලෝක අරූප ලෝක අවබෝධ කළසේක ඒකෝකාර ලෝක චතුෝකාර ලෝක පංචෝකාර ලෝක අවබෝධ කළසේක සතර ලෝකේ ලෝක ස්වභාව ලෝක සමුදය ලෝක නිරෝධය ලෝක නිරෝධෝපාය වශයෙන් අවබෝධ කළසේක ඉදරින් ලෝක විදූනම් වනසේක මාමේ ස්වාමී වූ බුදු රජාණන් වහන්සේ සීලස්කන්ධයෙන් සමාධිස්කන්ධයෙන් ප්‍රඥාස්කන්ධයෙන් විමුක්තිස්කන්ධයෙන් විමුක්ති ඥාන දර්ශනස්කන්ධයෙන් අසමාන වනසේක බුදු පසේ බුදු මහරහතන් වහන්සේ අනුවින් සරුව අනුව සරුවඥන් වහන්සේලාට පමණක් සමාන වනසේක විචිත් මහා පුරුෂ ලක්ෂණාදීන් විචිත්‍ර වූ අනුපමේය රූපකාය සම්පත්‍ය තිසේක සතර සතිපට්ඨාන ආදී අනුත්තර සද්ධර්ම දේශනා ඇතිසේක සත්‍ය නිසාරද ඥානයෙන් සමන්වාගත වෙනසේක ගමනේ පසෝතු සත්‍යයන් උත්තරී කර විධියෙන් ගමනයේ කුලසේක අනුත්තර පුරුෂ ධම්ම සාරිතී නම් වෙනසේක මාගේ ස්වාමී බුදුරජාණන් වහන්සේ ජීවබ්‍රහ්ම මනුෂ්‍යාදු භවයේ සත්‍යේනත චිත්ත ධම්මපාර්ථ සම්පරායපාර්ථ නිර්වාණ පරමාර්ථයෙන් අනුශාසනා කළ බැවින් ගෙනි මිනිසුන්ට ශාස්ත්‍රෝ නම් වනසේක මාමේ ස්වාමී බුදුරජාණන් වහන්සේ මාමේ චතුරාර්ය සත්‍ය අවබෝධ කොට අනිකුත් බෝවැසියන්ට අවබෝධ කරවා වදාළ බැවින් සියල්ල දක්නා බැවින් සියල්ල දන්නා බැවින් සරුවක්ඥානයෙන් ප්‍රබෝධය බැවින් නික්ලේශේ බැවින් ඒකාන මාර්ගයේ ගමන්ගත් බැවින් බුද්ධ නම් වනසේක මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ කුණ්‍ය භාග්‍යෙන් අගතන්පත් බැවින්ද කේත මහරාජි පංච මාර්යන් ගිඳලූ බැවින්ද ඓශ්වර්යාදි භාග්‍ය ධර්මයෙන් සමන්වාගත බැවින්ද සකල ධර්මයන් සරුවාකාරෙන් බෙදා දහම් දෙසූ බැවින්ද කායිනිමේක චිත්තනිමේක උපදිනේක සුඤ්ඤත විමෝක්ඛ අනිමිත්ත විමෝක්ඛ අපරිමිත විමෝක්ඛාදී සකල උත්තරී මනුෂ්‍ය ධර්මයන් භජනේ කළ බැවින්ද සංසාර ගමනට හේතු 108 වදාරුන් කෘෂ්ණාම වමාරා නිර්වාණ අමෘතේ අවබෝධ කළ බැවින්ද භගවානං වනසේක ඉසේම මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ගරු කටයුතු අර්ථයෙන්ද ඒකයන් බග්න කළ දැවින්ද ධර්මී දෙදෙදදා දෙසූ බැවින්ද බවයන් අන්ත කළ දැවින්ද භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා ඇති දැවින්ද චතුස්ත්‍රක්්‍ය ලාභී දැවින්ද අර්ථ රස ධර්ම රස නිමිති රස අධි සීල අධි චිත්ත අධි ප්‍රඥා ලාභී දැවින්ද සතර ධ්‍යාන සතර අප්‍රමඤ්ඤා සතර අරූප සමාපatti ලාභී දැවින්ද දස සංඥා භාවනා කතුන සමාපatti ආනාපාන සති සමාධි ලාභී දැවින්ද සතර සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම ලාභී දැවින්ද දස බල ඥාන චතුරු වෛසාලඥාන චතුරු ප්‍රතිසම්බිදා ඥාන චිද්දස බුද්ධ ඥාන සෝලස මහා ඥාන අස්තාරස ආවේනික බුද්ධ ගුණ තෙතත් ඥාන සත්‍යත් ඥාන සූසි කෝටි ලක්ෂවර සමාපත්‍ය සංචාර පරිහත්වල වජ්‍ර ඥාන සත්අසාධාරණ ඥාන ආදී අනන්ත බුද්ධ ඥාන ලාභී දෙනු භගවානං වෙනසේක විසේ අනන්ත ගුණ ඇති සම්මා සම්බුදු රජාණන් වහන්සේ තුමාගේ නමස්කාරයේ වේවා මාගේ ජීවිතය පූජා වේවා ඒ අනන්ත බුදු ගුණ බලෙන් මාගේ සිත සැනසුමක් වේවා මාගේ සිතට ශ්‍රද්ධා සීල සත්‍ය ත්‍යාග ප්‍රඥා ගුණ නුවණ මුදුන්පත් වේවා මාත ධ්‍යාන සමාධි සමාපත්‍ය අධිඥා බල විපස්සනා ඥාන පහල වේවා සතර මඟ සතර ඵලානුක්‍රමයෙන් ඒ සර්වති රාජෝත්තුමියන් වහන්සේ වදාළ සාන්ත නිර්වාණ ධාතු අවබෝධ කර ගැනීම පිණිස හේතු වේවා වාසනා වේවා යනාදී පිළිවෙලින් සම සමාත ගෝචර පරිද්දෙන් මේ බුද්ධානුස්සති භාවනා වඩත්වා ළම කරුණාවෙන් ආරාධනා කරනවා මේ බුදුසම දේශනේ සම්බන්ධ සවන් දී දෙන සිටිය කිනුවත් සෑම දිනාට බුද්ධානුස්සති අනුභවයෙන් සෝතේ පාරමී ගුණ පුරා දුක්ඛ සමුදය නිරෝධ මග්ගේ චතුරාරි සත්‍ය බෝධයෙන් බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අජරාමර සාන්ත ප්‍රණීත ලෝකෝත්තර අමෘත මහා නිර්වාණ සම්පත්‍ති ප්‍රතිලාභය පිණිසම මේ පුණ්‍ය සම්භාරය අප සෑම දිනක එකසේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ධර්මානුශාසනා පැවැත්වු දේශක ආනන්ද වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ